සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පළමුවෙන්ම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලපු ස්වාමීන් වහන්සේට නමස්කාර කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉගෙන ගන්න දහම් පරයය බියකරු සසර ගැන. ඉතින් අද දවසේ දිවසින්දුට බියකරු සසර සදහන් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ඩුබායි රාජ්‍යයේ ඩීපී වර්ල්ඩ් ආයතනයේ සේවයේ දෙන රියදුරු පින්වත් පිරිසක් විසින්. ඉතින් ඒ පින්වතුන් දුකසේ හරිහම්බ කරන මිල මුදල් පිය පැහැදම් කරලා මේ ලෝකෙට ධර්මය අහන්න සලස්වන්න අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් ඒ ඇත්තෝ බොහෝ පිං රැස් කරගන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන් අයට අහන්න සලස්වන පිංකමෙන්. ඉතින් පින්වත්නි, අපි ඉගෙන ගත්තේ මේ සත්වයා මෙලොවින් පරලොවට යනවා, පරලොවෙන් මෙලොවට එනවා. මේ විදිහට එලොව මෙලොව යන ගමනේ කෙලවරක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ යන ගමනේ ඥාති ව්‍යසන වලටපත් වෙලා ඇඬු වාර වලදී වැටුණ කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. රෝග ව්‍යසන වලටපත් වෙලා වැටුණු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම භෝග ව්‍යසන වලටපත් වෙලා අඬපු වාර වලදී වැටුණු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම අපි සතුරන්ට බය වෙලා ගෙවල් වලින් එළියට බහින්න නැතුව හිටපු ජීවිත අනන්තයි අප්‍රමාණයි සංසාරේ. රෝගවලට බිය වෙලා ගෙදරින් එළියට බහින්න නැතුව අපි හිටපු ජීවිත අනන්තයි අප්‍රමාණයි සංසාරේ. ජීවිතේ බේරා ගන්නට තමන්ට පුළුවන් විදියට හැංගි හැංගි ජීවිතේ රැක ගන්නට දඟලපු ජීවිත ප්‍රමාණ අනන්තයි අප්‍රමාණයි සංසාරේ. මේ සසර ගමන් කරද්දී මේ ලෝකේ තියෙනවා නම් 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරා. ඒ සියලුම රෝගාබාධවලට සසරේ පත් වෙලා තියෙනවා. එක රෝගයක් අපිට හැදිලා තියෙනවා අනන්ත අප්‍රමාණ වාර. පිළිකා රෝග අපිට හැදිලා තියෙනවා අනන්ත අප්‍රමාණ වාර. ඊළඟට වසංගත අපිට හැදිලා වසංගත වලින් අපි මැරිලා තියෙනවා අනන්ත අප්‍රමාණ වාර. කෙලවරක් නැති ජීවිතවලදී අපි මේ ව්‍යසන වලට ලක් වෙලා තියෙනවා. අපි මේ පළවෙනි වතාවට මේ ව්‍යසන වලින් අපි තැති ගන්නවා නෙවෙයි. එච්චර දීර්ඝ සංසාරයක්. ඉතින් කොහොම හරි සංසාරය අපි මේ වගේ මේ එක එක කරදර වලට මාට්ටු දදා අපි එහි මෙහි පැනපැන කොහොම හරි දිවි රැක ගන්නට දඟලනවා. නමුත් යම් දවසක දිරලා හෝ වයසට ගිහිලා හෝ මරණයටපත් වෙනවා. මරණයටපත් වුණ ගමන් ආපහු ඉපදෙනවා. ආන්න ඒක තමයි ඊළඟට තියෙන අපිට ප්‍රශ්නේ. ඒ ඉපදෙනකොට අපි ආයේ තව කොයි කොයි කර්ම ගොඩක් අපි කරගහගෙන ආවිද? කොයි කොයි තැන්වල අපි ඉපදේවිද? ආන්නේ ප්‍රශ්නේ. ඒ නිසා සිතෙන් කයින් වචනයෙන් පව් කෙරුණ කෙනා, බොහෝ අකුසල් කරපු කෙනා මැරුණාට පස්සේ නිරේ උපදිනවා. ඒ නිරේ ඉපදුනාට පස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකවල උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදුනත් දුක් සහිතයි. ඉතින් කොහොම හරි මේකේ ගැළවිල්ලක් තියෙන්නේ අමා මහ නිවන අවබෝධ කිරීම තුලින්, සසර ගමනේ නිදහස් වීම තුලින්. සසර ගමනේ නිදහස් වෙන්න නම් සසර ගමන දුක් සහිතයි, බිය සහිතයි කියලා තේරෙන්න ඕන. ආන්නේ අදහස ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක බියකරු සසර ගැන ඔබට මේ දහම් වැඩසටහනින් යම් ප්‍රමාණයකට හෝ කියලා දෙන්න කියලා තමයි අපි කල්පනා කළේ. ඉතින් අදත් ඒ වාගේ බියකරු සංසාරේ නිරේ දුක ගැන කියවෙන බුද්ධ දේශනාවක් මේ පින්වතුන්ට අදහන්න සැලැස්සෙනවා. මේ දේශනාවේ නම සංචිච්ඡ ජාතකය. මේ සංකීර්ත ජාතක කතාවේ හරි අපූර්ව සිද්ධියක් තියෙනවා. මේ දේශනාව වදාළේ බුදුරජාණන් වහන්සේ. ඒ දේශනාවේ තියෙන මහ බෝධිසත්වයෝ මේ මහ පොළොව දෙබැහැ කළා නිරේ උඩට මතු කරවනවා. නිරේ පෙන්නා පෙන්නා බණ කියපු ධර්ම දේශනාවක් තමයි මේ සංකීර්ත ජාතකය. ඉතින් අජාසත්ත තාත්තා මෙරුවට පස්සේ බිම්බිසාර රජු අජාසත්තට හිටගෙන ඉඳිල්ලෙන් හෝ ඉඳගෙන ඉඳීමෙන් හෝ එහෙම නැත්නම් ඒ අජාසත්ත ඇවිදිනකොට හෝ නිදා ගන්නකොට සැපයක් ලැබුණේ මුළු ඇඟම දණ්ඩ ගත්තා. ඇස් දෙක පියවිගෙන එනකොට අජාසත්ත කෑ ගහගෙන නැගිටිනවා. එච්චර අජාසත්තට මේ කර්මයේ දිට්ඨදම් වේදනිය වුණා. ඉතින් අජාසත්ත කල්පනා කළා මේකෙන් මාව ගලවන්න නම් කෙනෙක් නැහැ. ජීවකයන්ගේ උපකාරය මත අජාසත්ත බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කළාට පීතෘ ඝාතක කර්මය තිබෙ නිසා අජාසත්තට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ වුණාට අජාසත්තට අර ඉඳගෙන හිටගෙන ඉඳින් සිව් ඉරියව්වේම තිබ්බ දුක පහ වුණා. හොඳට නිින්ද ගියා. ඉතින් සංඝයා කතා වුණා බලන්න තථාගතයන් වහන්සේ මුණ ගැහිච්ච නිසා අජාසත්තට මේ ජීවිතේ සැනසille නිින්දක් හරියනවා කියලා. ඉතින් තථාගතයන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය අජාසත්ත මන් නිසා සැනසille නිදාගත්තේ දැන් විතර නෙවෙයි කලිනුත් එහෙම වුණා. ස්වාමිනී කුමක්ද ඒ? පින්වත් මහණෙනි මීට බොහෝ කාලයකට කලින් මේ බ්‍රහ්මදත්ත රාජ්‍යයේ බ්‍රහ්මදත්ත රජුරවන්ට කුමාරයෙක් ඉපදුණා. ඒ රජතුමාගේ පුරෝහිතයාට ගෙදර පුතෙක් ඉපදුණා. ඒ පුතාගේ නම සංකිච්ච. ඉතින් ඒ සංකිච්ච කුමාරයා ඉපදිලා තක්ෂශිලාවේ බ්‍රහ්මදත්ත කුමාරයයි සංකිච්ච කුමාරයයි දෙදෙනාම එකට ඉගෙන ගත්තේ. ඉතින් එහෙම ඉගෙනගෙන දැන් ඔන්න යුව රජකම හම්බුණා බ්‍රහ්මදත්ත කුමාරයාට. සංකිච්ච කුමාරයාත් රාජ්‍ය සේවිත යනවා. රජ කුමාරයා කල්පනා කළා මේ අපේ පියාණන් තරුණයි. පියාණන් වයසට ගිහිල්ලා මට රාජ්‍ය දෙනකොට මාත් නාකි වෙලා. ඒ නිසා තාත්තා මරලා රජකම ගන්න ඕන. දැන් මේ පුතා අජාසත්ත මේ පීතෘ ඝාතනය කියන එක පියා මරණ මව මරණවා කියන කර්ම බොහෝ විට සසරට යනවා. සසරට යනවා. දැන් මට හම්බ වුණා ධම්මරුචි කියලා මහරහතන් වහන්සේ නමකගේ අපදානි. ඒ ධම්මරුචි මහරහතන් වහන්සේ අසංකීය හතරක් එක කල්පයකට එක ගානේ පියා මරනවා එක්කෝ අම්මා මරනවා. ඒ වගේ මහා කර්ම ගොඩකට පුදුම සහගත ලෝකයක් පින්වත්නි. ඉතින් ඊට පස්සේ දැන් අජාසත්ත දැන් මේ බ්‍රහ්මදත්ත කුමාරයා දැන් තාත්තා මරන්න කල්පනාව. ඊට පස්සේ පුරෝහිත කුමාරයා කිව්වා සංකීර්ත කුමාරයා ඔක කරන්න එපා මහා පාපයක්. ඇහුවේ නැහැ යාළුවත් එකතු වෙලා සැලසුම් කළා. මේක දැනගත්ත සංකීර්ත කුමාරයා ගෙදරින් පැනලා ගිහිල්ලා මේ පව් වලට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ඈත හිමාලයට ගිහිල්ලා ඒ හිමාලයේ තපස් රැක්කා. පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti ඉපදුවා. ඊට පස්සේ උන්න අර බ්‍රහ්මදත්ත කුමාරයා පියා මැරුවා. පියා මරලා ඔහුට අර විදිහටම නිින්ද යන්නේ නැහැ. රෑ කෑ ගහගෙන නැගිටිනවා. මහා දුකකින් ඉන්නවා. ඉතින් ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජුරෝ කල්පනා කළා දැන් මාව නම් මේ දුකෙන් නිදහස් කරන්න ඉන්නේ සංකීච්ච තාපසයන් වහන්සේමයි. අනේ කොහෙද මේ මාගේ මිත්‍ර වූ සංකීච්ච තාපසයන් වහන්සේ කියලා අනවිර ගගහා හෙව්වා ගුණ කිකියා. උතුර හිමාලයේ හිටපු සංකීච්ච තාපසයන් වහන්සේ දිවසින් දැක්කා රජුරෝ තමාව හොයන බව. පියා මැරුවත් මිනිසෙක් පව් මේ ජීවිතේ සැනසෙල්ලෙන්න ඕන නෙව කියලා කල්පනා කරපු මහ බෝධිසත්වයෝ අර සංකීච්ච මේ බ්‍රහ්මදත්ත රජුරු ඉන්න රාජ්‍යයට පැමිණුණා. පැමිණිලා උයනේ හිටියා. උයන්පල්ලා ඒ විස්තරය කියලා රජතුමාට කීවා. රජතුමා ලහිලහියේ දුවගෙන ඇවිල්ලා තමන්ගේ ආයුධ ආභරණ පසක දාගෙන දුවගෙන ගිහිල්ලා පාළඟ වැඳ වැටිලා අනේ මා විසින් බොහෝ අකුසල කර්ම කරගන්ට යදුනා. අනේ මේ පව් කරපු අය මැරුණාට පස්සේ කොහෙද යන්නේ? මට මැර පව කරපු අයගේ පරලෝක ජීවිතය ගැන කියලා දෙන්න. මාව මට මොකද්ද වෙනවා? මාව පිහිට වෙන්න මට කියලා. පාළඟ වැඳ වැටිලා තාපසින් ආහන්සේ ළඟ පිළිසරණක් කිව්වා. ආන් මේ වෙලාවේ තාපසින් වහන්සේ ලස්සන වචනයක් කියනවා. ඉස්සලාම කියන්නේ හරි මේ ලස්සන බණපදයක්. මේ බණපදේ තමයි උප්පතේන වජන්තස්ස යෝ මග්ගමනුසාසති තස්සචේ වචනං ඛෛරා නාස මග්ගහිය කණ්ඨකේ. රජතුමනි, කෙනෙකුට පාර වැරදිලා යනවා. මේ පාර ඉවර වෙන්නේ සොර සතුරු ඉන්න මහා ප්‍රපාත තියෙන පාරක්. ඊට පස්සේ මේ පාර වැරදිලා යනකොට එක්කෙනෙක් කියනවා, මිනිස්සුයෝ එහෙට පාර වැරදිලා. හරි පාලේ පාලයා. ඊට පස්සේ මෙහෙම කිව්වට පස්සේ යා වැරදුණු පාර අත්හැරලා හරි පාර යනවා. අර මිනිස්සයාගේ වචනේ මේ පිළිගන. එයාට අර වැරදි පාරේ ගිහිල්ලා යම් තැනක වද වේදනාව විඳින්න තියෙනවා නම් ඒක නැති වෙනවා පාර විනාශ කරපු නිසා. හරි ලස්සනයි. උප්පතේන වජන්තස්ස වැරදි පාරක යද්දී යෝ මග්ගමනුසාසති, එක්කෙනෙක් මාර්ගය කියලා දෙනවා. තස්සචේ වචනං කෛරා, ඒකෙන ඔහුගේ වචනේ පිළි අරගෙන නාස මග්ගහිය කණ්ඨකේ, අර බිය සහිත මාර්ගයේ අත්හරිනවා. එයාට කරදරයක් නැහැ. ඒ වගේම අදම්මම් පටිපන්නස්ස යෝ ධම්මමනුසාසති, පෞකර කර ඉන්න මිනිසෙක් ඉන්නවා, එයාට කවුරුහරි බණපදයක් කියනවා. තස්ස තේ වචනං කෛරය, යා බණවල තියෙනවා පිළිගන්නවා. නසෝ ගච්ඡය දුග්ගතින්, එයා අපාය යන්නේ. මෙන්න මේ බණපදේ රත්තරන් ටිකක් වගේ, දියමන්තියක් වගේ, මහා නිධානයක් වගේ ළඟ තියාගන්නවා. යම්කිසි කෙනෙක් පව් කර කර ඉන්නවා, එයාට බණ ඇහෙනවා. බණ ඇහුණාට පස්සේ ධර්මයේ පිළිගෙන අනුගමනය කරනකොට එයා අපාය යන්නේ. එහෙනම් අද දවස දක්වාම යම්කිසි කෙනෙක් පව් කර කර ඉන්න පුළුවන්, අකුසල් කර කර ඉන්න පුළුවන්. මෙන්න ඔබට දහං අනුශාසනාවක් ලැබෙනවා. අද ඉඳලා ඔබේ දහං අනුශාසනාව සිද්ධ කළොත්, ධර්මයේ පිළිගත්තොත්, පව් බැහැර කළොත් දුගතිය යන්නේ. මීට කලින් පව් කෙරිලා තිබ්බාට ඒක තමයි ලෝකයේ ස්වභාවය. මාර්ගයේ ඒ පාරේ ගියොත් තමයි ඒ ආගාධයට වැටෙන්නේ. පාර වෙනස් කළොත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ සතර අපාය ගැන, මේ බියකරු සසර ගැන මේ විදිහට කියලා දෙන්නේ ඔයාලා බය කරන්නවත් එහෙම නෙවෙයි. යම්කිසි කෙනෙක් ගියතින් අකුසල් සිද්ධ වෙනවා නම් එයාට ඒ අකුසල් මාවත දුරු කිරීම පිණිසයි. කරුණාවෙන් අනුකම්පාවෙන් මේ කරන දහං අනුශාසනාව සලකලා බලන්න. ඒ දහං අනුශාසනාව සිහිකරන්ඩ, ඒ දහං අනුශාසනාව පිළිපදින්න ඔබ දුගතියට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා රජුරවන්ට තේරුණා, දැන් මම මෙච්චර කාලයක් වැරදිලා මේ තාපසින් වහන්සේගෙන් අද දෙන අනුශාසනාව මම පිළිගත්තොත් මට වරදින්නේ නැහැ කියලා රජතුමාට පළමුවෙන්ම අශ්වසිල්ලක් ආවා. උඹට කිසිම මේ පිළිසරණක් නැහැ, තෝණං හදන්න බෑ, තෝ සතර මහපායි කියලා කියපු ගමන් එහෙම මිනිස්සෙක් හැදෙන්නේ නැහැ. ඕනම ප්‍රශ්නකදී ඉස්සෙල්ලා මේ මිනිස්සයා අශ්වසන්න ඕන. මේ මිනිස්යාගේ හිතට ඉස්සෙල්ලා සැනසෙල්ලක් දෙන්න ඕන. ඉතින් ඒ නිසා ඊට පස්සේ කියනවා මහරජ, ධර්මයේ තමයි හරි මාවත, අධර්මයේ තමයි වැරදි මාවත. අධර්මයෙන් නිරේද පමුණනවා, ධර්මයෙන් සුගතියට පමුණනවා. මහරජ, විෂම පැවතුම් ඇති අධර්මයේ හැසිරෙන මිනිසු පරලෝ උප්පත්ති වශයෙන් පවත්නා සංසාර ගතිය ද නිරයන් ගැනද ඔබට කියමි. මම ඔබට කියලා දෙන්නම් කිව්වා මේ පව් කරපු මිනිසුන්ගේ තියෙන සංසාර ගමන ගැන. ඊට පස්සේ ඒ සංකිච්ච තාපසින් වහන්සේ පොළොව දෙබෑ කරලා සංජීව කියන අපායෙ පෙන්නවා. ඒ සංජීව අපායේ දුක් විඳින නිරිසතා ගොඩ එන්න ඕන කියලා ඔළුව උස්සනකොටම බෙල්ලට ගහනවා. ආය ඔළුව එනවා. නැවත නැවත උපද ඉපදී දුක් විඳිනවා. සංජීව නරකයේ පෙන්නවා. මේ බලන්නකෝ, මේ පව්කාරකම් විඳින හැටි. රජතුමාගේ පපු උණුෙන් ඩාවා. ඊට පස්සේ අපාය අතුරුදහන් කළා. ඉදී ඊළඟ අපාය පෙන්නවා කළුපාට ඉරි ගගහා මේ ශරීරේ ඒ ඉරි වලින් රහිනවා, පතුරු පතුරු ගලවනවා නිරි සතාගේ. කාල සූත්‍ර. රජතුමාගේ පපු උණුෙන් ඩාවා. ඊට පස්සේ නිරි අතුරුදහන් කළා. ඊට පස්සේ පෙන්නවා සංඝහත. සංඝහත කියලා කියන්නේ මේ නිරි සතා පොළොවේ මේ එල්බිලා ඉන්නේ, පොළොවට ඇලිලා, ගිනිගත් යකඩ පොළොවට ඇලිලා කෙලවෙන්නවත් බෑ. ගිනිගත් යකඩ ගුලියක්, යකඩ රෝලක් ඇවිල්ලා ඡප්ප කරලා දානවා. ආන් ඒ වගේ නිරයක් තියෙනවා. ඒකට කියනවා සංඝාත. ඊට පස්සේ රෞරව මහරෞ. රෞරව මහරෞරෝ කියන්නේ ගිනිගන ඇවිල්ලා ඒ ගිනි ගන්න ගිනි වලින් වෙලි වෙලි, ගිනි දුම වලින් වෙලි වෙලි, ගිනි අළු වලින් වෙලි වෙලි දුක් විඳින එකක් තියෙනවා. මහා දරුණුයි, මහා රෞරවයි. ඒ නිසා රෞරව මහරෞරව අපායවල පෙන්නවා. ඊට පස්සේ පෙන්නවා දුකෙන් ගින්නෙන් තැවි තැවි තැවි තැවි ඉන්න නිරිසත්තු තාප ප්‍රතාප. ඊළඟට පෙන්නවා සතර මේ බිත්ති සතරකින් යුතු යොදුන් සිය සිය දුර උස පල්ල මහත තියෙන ඒ මහා නිරය අවීචිමා නරකාදී පෙන්වා මෙන්න බලන්නකවා පව කරන තත්ත්වය දුක් විඳින හැටි. දැන් ඉස්සර ලංකාවේ ඉඳලා තියෙනවා ධම්මදින තලගුරු විහෙරේ ධම්මදින කියලා මහරහතන් වහන්සේනවා. ඒ තලගුරු විහෙරේ ධම්මදින මහරහතන් වහන්සේ දහම් දේශන කොට මේ වතාපත මේ විදිහට තියාගෙන බණ කියනවා දිව්‍ය ලෝකෙ ගැන. එතකොට මිනිසුන්ට මේ වතාපතෙන් දිව්‍ය ලෝකෙ පේනවා. ඊට පස්සේ උන්වහන්සේ වටාපත පහළට හරවලා මේ විදිහට බණ දේශනා කරනවා. එතකොට මේ මිනිසුන්ට වටාපතෙන් අපාය පේනවා. අපාය පෙන්නා පෙන්නා දිව්‍ය ලෝකේ පෙන්නා පෙන්නා දහම් දෙසූ මහා තෙරුන් වහන්සේ නම වැඩිහිටියල්ලක් දෙරණේ තලගුරු විහෙරේ ධම්මදින්න මහරහතන් වහන්සේ. සංචිච්ච කියන තාපසින් වහන්සේ සසරේ ඒ බ්‍රහ්මදත්ත කුමාරයාට නිරේ පෙන්නා පෙන්නා බණ කියලා තියෙනවා. ඊට පස්සේ පෙන්නලා තියෙනවා බලන්නකෝ මේ ගිනි දිහා ලොමු දහ ගැන්න බය හිතෙන. ඒ කියන්නේ නිරය යොදුන් 100ක් දුර ඉඳලා ඉරිදීයෙන් පෙන්නපු නිසා ගැටලුවක් නැහැ. සාමාන්‍ය ඇසකින් කිලෝමීටර 1000ක් දුර ඉඳලා නිරය දිහා බැලුවත් ඇස් පුපුරනවා කියනවා සැරට. කොන් සතරක් ඇති දොරටු සතරකින් බෙදෙන ලද යකඩ ප්‍රාකාරයකින් වට වූ යකඩ වලින්ම ගිනියන් වූ යකඩ පියනකින්ම වසන ලද අයෝමයේ භූමියක් තියෙන ගින්නෙන් දිලිසෙමින් තේජසෙන් යුක්ත වූ යොදුන් 100ක් පමණ හාත්පස පැතිරී පවතින අවීචි මහා නරකාදී රජුරන්ට පින්නවා. ඒ අපාය වැටෙන්නේ අවීචි මහා නරකාදී වැටෙන්නේ මෙහෙම පව් කළොත්. තපස් දන් රකිණා සීල සංයමයෙන් යුතු ඍෂීන්ට සුපේසල භික්ෂූන්ට පරුස වචන කියමින් බණින අය මේ නිරේ උඩුකුරුව පා ඇති උඩුකුරු පා ඇතිව යටිකුරු හිස් ඇතිව වැටෙනවා කියනවා. ආය විමසා විමසා ඉන්නේ කෙලින්ම මහා නිරේ. එතකොට මම මීට කලින් මතකද ඔබට කිව්වා ගොඩාක් අය අපාය වැටෙන්නේ කට නිසා කියලා. දැන් මේ ජාතකයේ තියෙනවා නිරේ යන්න ගොඩාක් කරන කර්ම. ඒ මේ දේශනාව හොඳට අහගෙන බලන්න වැඩිපුරම පව සිද්ධ වෙන්නේ කටින්. වැඩිපුරම පව සිද්ධ වෙන්නේ කටින්. දැන් මේ මෙතන බලන්න මේ පළවෙනි පාප කර්මය කියන්නේ උතුම් ආයත ගැරහීම. ශ්‍රමණ බමුණන්ට ඍෂිවරුන්ට පරස වචන ඉක්මවා බණින පෞකාර මිනිසු කෑලි වලට කැපූ මත්ස්‍යයන් මෙන් අවුරුදු අසංඛ්‍ය ගණනක් මෙහි තැවෙත්. ඇතුළත පිටත නිතර දැවෙමින් යුතු සිරුර ඇති මොහු නරකයෙන් නික්මෙනු කැමති වූද දොරටුවට නොයෙත්. අර යොදුන් 100ක් දුර එහි මේ ගින්දරේ දුව දුව ඇවිදිනවා. දහස් ගණන් අවුරුදු ඇවිදිනවා. දොරක් ළඟට එන්න බෑ. ඉදිරියට දුවත් යලිදු පසුපසට දුවත් උතුරු දිශාවට දුවත් යලි දකුණට දුවත් නිරේගාමී ජනයෝ යම් යම් දොරටුව වෙත දුවත් නම් ඒ දොරටු වැසෙයි. මෙසේ අනල්ප වූ නිරේ දුකට පැමිණ වර්ෂ දහස් ගණනක් ඔළුවේ දෙයත් බැඳ විලාප නගත් තේජස් ඇති ලං විය නොහැකි සම්සන්නමයෙන් යුතු තපස්වීවරුන්ට සර්පයන් මෙන් කිපි නොබැලිය යුතුය. ඒ කියන උතුම් තාපසයන්ට උතුම් ගුණ තියෙන අයට කොරෝද සිතින් නපුරු සිතින් රවලා බලන්න එපා කියන එක මහ පාපයක් කියනවා. අතීතයේ මහ ඍෂිවරුන්ට එහෙම බලලා කරදර කළා අවීචි මහ නරකාදී වැටුණා යෝන තරම් ඉන්නවා කියනවා. එහෙන් නුවණැත්තෝ ඡන්දයෙන් බලයෙන් අධිපති ගමෙන් අගතියට යාම නොපාසසත් දෝෂ්‍ය නොවූ සිතින් යුතුව සත්‍යම කිව යුතු වන්නේ ඡන්දය ද්වේෂ මෝහ බය වලින් අගතියට යන්න එපා කියනවා. ඇත්ත කතා කරන්න කියනවා. පැත්තක් ගන්න නැතුව. ඊට පස්සේ කියනවා ගුණයෙන් හා වයසින් වැඩි හිටියන්ට නපුරු ගති ඇති යමෙක් අවමන් කරේද ඔහුට මේ ආත්මයේදීම සිඳිලාද තල්ගසක් මෙන් වෙනසෙයි. ඔවුන්ගේ දරුවන්ටවත් වස්තු නොලැබේ. වැඩි හිටියන්ට ගෞරවයක් නැතුව ඊළඟට උතුම් අයට ගෞරවයක් නැතුව නපුරු බසින් අවමන් කරනවා. නපුරුවට කතා කරනවා. සැරට කතා කරනවා. කුණුහරුපෙන් කතා කරනවා. අවමාන කරනවා. ඒ මිනිසුන් විතරක් නෙවෙයි කියනවා ඒ පාපේ සාපේ වදින්නේ දරුවන්ටත් වදිනවා කියනවා. ඒ වගේ මිනිසුන්ගේ දරුවන්ටවත් හරියන්නේ නැහැ කියනවා. මේ බලන්න. යමෙක් ප්‍රවෘජිත මහ ඍෂිවරයෙකු නසාද ඔහු කාලසූත්‍ර නම් නරකේ බොහෝ කාලයක් දුක් විඳි ශ්‍රමණයන් නසපු කෙනා කාලසූත්‍රයේ වැටෙනවා. අධර්මිෂ්ඨ වූ යම් රජෙක් රට කැළඹීමට පත් කරයිද, ජනපදය තවා මිනිසුන් දුකට පත් කරයිද, ඔහු මෙලොවින් චුතෝ පරලොව තාපන නම් නරකේ පැසෙති. අධර්මිෂ්ඨ රජවරු ධර්මානුකූලව රට පාලනය කරන්නේ රටක් ජාතියක් ආගමක් ගැන නැතුව තමන්ගේ බඩ වියතයි ඒවා ගැන හිත හිතා ඉන්න රජවරු ඉන්නවනේ. උන් මැරිලා ඉපදෙනවා කියන තාපන කියන මේ ඔසුපත් නරකේ. ඒ ඊට පස්සේ දැන් මෙහෙමයි රජුරෝ ඒ සංකීචර මේ තාපසින්නාසේ නිරේ පෙන්නනවා. රජුරෝ දැක්ක තමන්ගේ પરම්පරාවල හිටපු රජවරු ගිල්ලක තැඹි තැඹි ඉන්නවා. ඊට පස්සේ පපෝ උණු වෙනවා නිරේ මොහොතක් දකිනකොට ඉක්මනට අතුළු දහම් කළා. යමෙක් දිව්‍ය වර්ෂ ලක්ෂයක් එහි පැසේද, ඕන දිව්‍ය වර්ෂ වලින් ලක්ෂයක් දිව්‍ය වර්ෂ ලක්ෂයක් තාපන නරකේ ඉඳ වෙනවා කියනවා. ගිනිසිලු වලින් වට කරන ලද හිතම දුක් වේදනාවන් විඳි. ඇතන මේ ධර්මයේ කියවා ගැනීමට අපිට පුදුම හිතෙනවා. මෙච්චර මිනිස්සු ඇයි මේ දේශපාලනයට පොරකන්නේ කියලා. මෙච්චර ඇයි දේශපාලනයේ දේශපාලනයේ සම්පූර්ණයෙන්ම මුළු දේශපාලනයේම පරලෝ දොරට විවෘත වෙන්නේ නිරේට. ඉතින් එහෙම තියෙද්දි මෙච්චර දතකට කනවා මොකද්ද දන්නේ. ඊට පස්සේ දිනනවා ඔහුගේ සිරුරෙන් නිතර දිලිසෙන ගිනිසිලු නික්මෙයි. ලොම් අගින්ද නියවලින්ද සිරුර දැඩි රශ්මියෙන් ශේවි. ඒ තාප නගර තාපන කියන නිරේ ස්වභාවය මේ කියන්නේ. ගින්දරෙන් පිච්චිලා ඇඟ දුන් දානවා කියනවා. හරියට සතෙක් ගිනි අඟුරු වල පුච්චලා උඩට ගත්ත ගමම දුන් දාන්නේ ඒ වගේ කියනවා. ඊට පස්සේ ගිනි සිළු වලින් වට වෙලා ඔහුව තවනවා කියනවා. බාහිර අභ්‍යන්තර වශයෙන් නිතර දැවෙන සිරුරින් යුතු හෙතෙම දුකින් පීඩාවට පත්වනුයේ හුලකින් අනිලද ඇතකු මෙන් නාද කරයි. ඇතේ කුංච නාද කරනවා වගේ වේදනාවට කෑ ගහගනවා. ඒ කියන්නේ අදහස තමයි යටිගිරියෙන් කෑ ගහනවා. යම් පහත් පුරුෂයෙක් ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ධනීය කීර්තිය රජකම උදෙසා සිය පියා නසයිද හිතම කාලසූත්‍ර නම් නරකයේ තිරාත් කාලයක් පැසවයි. පින්වත් තාත්තා මැරුවට පස්සේ ඉපදෙන තැන කාලසූත්‍ර නරකේ. එබඳු ඔහු ලෝකඹ නිරේ පැසේ. ඒකේ දුක් විඳලා ලෝකඹ නිරේට වැටෙනවා. නිතර රත් වූ ආයුධ වලින් පීඩා විඳි ඔහුගේ ඇස් අන්ධකොට මලමෝත්‍රා කෑමට දෙයි. එබඳු මිනිසා ගිනි අඟුරු ආකරයේ ගිල්වයි. එක එක අපායවල වලට වැටෙන ලෝකඹු නිරේ, ඊට පස්සේ ඊළඟ නිරේ, ඊළඟට ගූත නිරේ, ඊළඟට අංගහර නිරේ. ඒ නිරේවල වලට වැටෙනවා කියනවා. පියා මරපු සත්වයාට ඇස් දෙක ගලවා ගලවා තල තල මලමෝත්‍රා කන්ට දිදී කියනවා නිරාදුක දෙන්නේ. දැන් මේ පින්වතුනි මේ මව් මැරීම පියා මැරීම කියන එක දැන් වර්තමාන ලෝකයේ අර තියෙනවනේ ලෙඩා බේර ගන්න බට ගහනවා. ඊට පස්සේ කියනවා මේ ටික දවසක් ඉන්නේ බට ගලවමු. ඊට පස්සේ ළමයි කියනවා හා කියලා. එතකොට ඒ ළමයිගේ වචනේ නිසා බට ගලවනවා. එතකොට අරයාගේ මරණේ තප්පරයක් හරි ඉස්සර වෙනවා. ඉන්ජෙක්ෂන් ගන්න ගොඩාක් පිටරටවල තියෙනවා. වේදනාවේ මානසික මැරෙනවට වැඩිය හොඳයි එකපාරම මැරෙන එක කියලා කරුණාවේ අම්මලා තාත්තලා දුක් විඳිනවට කැමති නැති නිසා දරුවම කියනවා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කොහොමදත් මැරෙනවනි කියලා. එතකොට මේ මව මැරීම පියා මැරීම කියන කර්මයේ ලක් වෙනවා. එයා හිනාවිවි කළත් කරුණාවෙන් කළත් මෛත්‍රියෙන් කළත් මොන විදිහට කළත් පියා මැරුවා. මව මැරුවා. එතකොට මේ මව මැරීම පියා මැරීම කියන කර්මයේ එනවා. මේ බලන්නේ වගේ විපාක අනිවාර්යෙන් වෙන කර්ම වෙන පිනකින් යට යන්න පුළුවන්. නමුත් මව මැරීම පියා මැරීම කියන කර්මය වෙන පින් වලින් යට යන්නේ නැහැ. ඒ කියන්නේ මවක් තමන්ගේ අතින් මව මැරුණොත් පියා මැරුණොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ ලෝකයේ මේ පෘථුවිය පුරා ධනහිසෙන් ධනහිස ගෑවෙන විදිහට රහතන් වහන්සේලා වඩා හින්දවල අෂ්ඨ පරිස්කාර සහිත දානයක් පූජා කළත් කවදාවත් මේ පාපය ගෙවෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ නිරේට යන්නම වෙනවා. ඒ නිසා දැන් ওই ළඟකදී මේ එක දුවෙක් අම්මා ෆෝන් එක ගත්තා කියලා හවස තේකට නිදිපෙති දාලා අම්මට දුන්නා. අම්මා මැරුණා ෆෝන් එක නිසා. එක පැත්තක කොල්ලෙක් අම්මගෙන් ෆෝන් එක කිල්ලුවා කෙල්ලට කෝල් එකක් ගන්න අම්මා බෑ කිව්වා කියලා ෆෝන් එක කටේ ගහලා බෙල්ල කැපුවා අම්මගේ. මේ කර්ම පොන් නිසා වෙන දේවල්. එතකොට මේ පුංචි කාලේම මව් මරනවා, පියා මරනවා. පිට රටවල නම් කොහොමදත් ඔය පව් කන්දරාම තිනවා. ගොඩාක් අය නිරේට යන්න පාර හදාගන්නේ. මේ බලන්න විඳින දුක් කන්දරාව. නිරේ පාලකයෝ බොහෝ කලක් තවන ලද හී වැලි මැඩගෙන රැහන් වලින් දිව එළියට ඇද හරින ලද මොහේ ඇද හරින ලද මොහේ ගිනියම් කළ යකඩගුලි දමන් කටට දානවා. ශ්‍යාම වර්ණ වූ බල්ලෝද, තිස්සහිත බල්ලෝද, රතු හොට ඇති ගිජු ලිහිණියෝද, වන කවුඩු සමූහයද, අයෝමයේ මොය ඇති පක්ෂි සමූහයද වී දිව පිටතට ඇද කඩ කඩා කනවා කියන අර මව පියා මරපු අයගේ. දැවෙන්නා වූ තල්ගසක් වැනි හැමපසින් බිඳුණු ශරීරය ඇති ඔහුට නිරේපාලයෝ තලති. එය නිරේපාලයන්ට ක්‍රීඩාවකි. නිරේ ඉන්න අයට සතුටුම දේ තමයි ඒ නිරේ ඉපදුන සත්වයාට තලන එක. අනෙක් නිරිසත්තු දුකින් පසු වෙති. මේ ලෝකේ පීතෘ ඝාතක කර්ම කරන්නෝ මෙබඳු දුක් ඇති නරකයේ උපදිති. ඒ නිසා ගෙවල් වල උනත් දැන් සමහර තාත්තලා බීගෙන ඇවිල්ලා බේබදු කමට ගෙවල් වල ඇවිල්ලා කෑ ගහලා අම්මලාට වද දීලා තලනවා. ඒකට අම්මලාට ආදරේ දරුවෝ. කොල්ලෝ ඉතින් ආදරේ අම්මලාට. අම්මලාට තියෙන ආදරේ තාත්තගේ බේබදු කම නිසායි දරුවන්ට නොදැනීම දරුවන්ගේ අතපයි ඉස්සෙනවා. මේ දරුවන්ට පව් පිරවීමේ පාපේ තාත්තට එනවා. ඉතින් ඒ නිසා මේ බේබදු තාත්තලාට කියන්නේ මේක නතර කරපල්ලා කියලා. මේ දරුවන්ට පව් පුරවන්න එපා. ඉතින් ඒ නිසා තාත්තලා ඒ පැත්තෙන් තීරුම් ගන්න. ඒකට දරුවන්ට තියෙන දේ තමයි ගෙවල් වල අම්මලා තාත්තලා අරුබුද රණ්ඩු යනකොට හිමීට ගෙදරින් එක්ක යන්න වෙන යාළුවෙක්ගේ ගෙදරකට හරි. ඉතින් ඒ නිසා මේ මොනවා හරි කරන්න මොකද කරන්න දැන් මේ සංසාරේ භයානකයිනේ. එක එක කෙනාට වෙනම කර්ම සකස් වෙනවනේ. නිරේ ගිහිලා මේ කර්මය උඹ නේද කළේ කියලා කියනකොට කට උතර නෑනේ ඉතින්. ඒකයි මේකේ තියෙන භයානකකම. ඊට පස්සේ තියෙනවා මව මැරූ පුතාද මෙතනින් චුතව යම ලෝකයට ගියේ. තමන් කළ කර්මය තුලින් බොහෝ දුක් කන්දරාවලට පැමිණෙනු ලැබේ. මව මැරූ පුතුන් නිරේ ඉපදුන විට මහත් ශක්තිය ඇති නිරේ පාලකයෝ ඔවුන් යකඩ රැහන් වලින් බැඳ වෙලා නැවත නැවත පීඩාවට පත් කරති. මව මැරූ ඔහුට සිය සිරුරෙන් වැගිරෙන්නා වූ තමන්ගේම හටගත් රත්වි දේවියන් ලෝදියමින් වූ රුධිරය පොවත් ඕන අම්මා මරපු කෙනාට උපදින කර්මී තමයි නිරිසත්තු තලලා තලලා තල්ලා උග්ජෝස් වගේ ශරීරයේ ලේ ටික ගන්නවා. ඇරන් ඒක භාජනයකට දානකොට ඒක ගොජ ගොජ කරලා නටලා ඒකගේම කටට පොවනවා තමන්ගේම ලේ. ලෝදිය වලට වැඩිය සැරයි කියනවා ඒක. ඇයි අම්මගේ තනින් කිරි බීලා ඒ අම්මා නිසාම හැදිච්ච ඇඟෙන් අම්මටමයි ගැහුවේ. අම්මටමයි නපුර කළේ. උන්දගේ ලේම බීලා. ඒ නිසා නිවේ ගියාට පස්සේ තමන්ගේම ලේ ටික අරගෙන ඒක ලෝදියට වැඩිය උණු කරලා කටට දානවා. කොහොමද කර්මවල විපාක? අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. අපි හිතන්නේ නැතුණාට අනේ ලෝකේට අනුකම්පාවක් කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් මේවා කියලා දෙන්න දරුවන්ට මොනුබරන්ට කියලා දෙන්න දරු සම්පතට කියලා දෙන්න අනාගතේ පෞසිද්ධ කරවගන්න එපා කියනද ඔයාලට තේරෙනවා නම් ඔයාලගේ දරුවෝ හික්මීලා නැහැ කියලා අම්මලා තාත්තලාට අතපය දික් කරනවා කියලා එක්ක දෙමව්පියවත් නිහඬ වෙන්න මොන්ට මේ එක පවක් හරි අඩු වෙන්න. ඊළඟට තියෙනවා පිළිකුල් කුණප සහිත අසූචි මිශ්‍ර වූ දුගඳ හමන ලේ සැරව මිශ්‍ර ගැඹුරු ජලයේ කිමිදවා සිටි. ඇයි අම්මගේ උණුසුමේ ඉඳලානේ අම්මට වැරද්ද කළේ. ඒ නිසා මේ ලේ සැරව පිරුණු අසූචි වලකට වැටෙනවා. එහි මහත් වූ ශරීර ඇති අය ඉදිකටු තුඩ බඳු මුඛ ඇති කෘමි හෝ මස්ලේ කෙරෙහි ගිජු වූ සිවිය සිඳ කති. කුණු වූ අපිරිසිදු වූ සියක් යොදුනක් දුරට දුර්ගන්ධේ හමන නරාවලෙහි බඹ සියයක් යටට මව් මැරූ පුජ්‍යලයා ගිලෙන්නේය. කුණු වූ අසූචි පිරිච්ච නිරේ බඹ සියයක් ඇතුට අඩි 600ක් ඇතුට කිඳා බහිනවා කියනවා අම්මා මරපු කෙනා. ඇස් ඇත්තේ නමුත් ඒ දුර්ගන්ධෙන් ඇස් දිරාපත්වේ. ඒ ගඳ කොච්චර සැරයිද කියනවා නම් ඇස් පුපුරනවා කියනවා ගඳටම. කූර ඊට පස්සේ බඹදත් රජුනි මව මැරූ පුජ්‍යලයා මේසා දුකක් විඳින්නේ කියලා අර අපාය උඩට යන අම්මා මරපු අය යන අපාය පෙන්නනවා. රජතුමාගේ හදවත උණු වුණා. ඉක්මනට අපාය අතුරුදහන් කළා. දරු ගැප් හෙලන්නා වූ ස්ත්‍රීහු තියුණු වූ ලංවේ නොහැකි වූ කූරධාරණා නිරීක්මා දුර්ගම වූ වේතරණි නදියට වැටෙත්. ගැබ් හෙළන අය කූරධාර කියන අපායට වැටෙනවා. ඒකේ යමපල්ලෝ තලතලා ඇදගෙන ගිහිල්ලා මේ මහත් වූ වද දෙන නිරයා ඒ නිරයෙන් වේතරණි කියන නදියට දානවා. වේතරණි නදියේ දෙපැත්තේ උල් තියෙනවා, ඇතුලෙන් උල් තියෙනවා, ගොජ ගොජ ගහලා ලේ සැරව උණු මේ ලුණු වතුර පැහි පැහි තියෙන නිරයක්. අයෝමය වූ සොළො සඟල් පමණ කටු ඇති ඉඹුල් ගස් වේතරින් නදිය දෙපස පිහිටා ඇත. අඟල් 16 උල් තියෙන කටු තියෙන ගස් තමයි දෙපැත්තේ තියෙන කටු ඉඹුල් ගස්. ඒ නිරිසත්තු ගිනිසිලු ඇත්තාහු ගිනි කඳන් මෙන් දුරට පෙනේ. ඒ කියන්නේ නිරිසතත් පිච්චි පිච්චි ඉන්නේ ඈතර පෙන්නේ යක් ගිනි දැල්ලක් වගේ. ගින්නෙන් දිලිසුනේම යොදුම් පමණ ඔළුව පෙනේ. ගින්නෙන් පිච්චිලාම යොදුනක් පමණ ගින්දර යනවා. ඊට පස්සේ දේශනා කරනවා මේ බලන්නේ ඒ දරුවෝ ගර්භපාතනී කළාට පස්සේ ගබ්සා කළාට පස්සේ දවසට ලංකාවේ සිංහල අම්මලාම දරුවෝ 700ක් මරනවා ගබ්සා කළා. මේ පව් කන්දරා. ඒ නිසා මේවා ළමයිට කියලා දෙන්න මේ පාපය ගැන. කෙල්ලන්ට කියලා දෙන්න විවාහ වෙනකල් තමන්ගේ පවිත්‍රතාවය රැකගෙන ඉන්න කියලා. ඊට පස්සේ ওই තැන් තැන් වල läගලා ඊට පස්සේ බඩට දරුවන් ආවට පස්සේ ඒ උන් නැසනවා. නැසුවට පස්සේ මේ ජීවිතේ කොහොම හරි සැනසෙල්ලේ හරි ඉන්න මොනව හරි හදාගනි. මෙන්න මැරුණාට පස්සේ මේ වගේ වෙලකෙන්න බෑ. ඒ නිසා ඔබ මීට කලින් වැරද්දට යොමු වෙලා තිබෙනවා නම් පාර වෙනස් කරගන්න. මව මැරීම පියා මැරීම ආදී කර්ම විපාක ඊළඟ ජීවිතේ එනවා. මේ වාගේ කර්ම වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා අදම දැහැමි වෙන්න, ජීවිතේ වෙනස් කරගන්න, සිල් සමාදන් වෙන්න, තිසරණ සරණ යන්න, ගම්මැලිසෑය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ නිතර වඳින්න, නිතර බණ අහන්න, පසුතැවිලි වෙන කත් අරින්න, මම දැන් වෙනස් වුණා, මං දැන් අලුත් කෙනෙක් වුණා, මං හැදුනා කියලා නිතර සිහි කරන්න. ඊට පස්සේ තියෙනවා පරදාර සේවනයේ යෙදෙන ස්ත්‍රී හුද, පර ස්ත්‍රීන් සේවනයේ යෙදෙන පුරුෂයෝද නිරෙහි තිබෙන ගිනියම් වූ කටු ඉඹුල් වනේ නඟිත්. නිරය පාලකයන් විසින් පෙළන ලද ඔහු පෙරලී යටුකුරු හිස්සැත්තා වෙත් එවිට හුලින් විනිවිද ගිය ශරීර ඇත්තෝ දිගු කලක් නිදිවරති. ඒ උල්වල නැගලා කටු ඉඹුල් වල ඒ වගේම වැටෙනවා උල් උඩට. ආය නින්දක් කියලා එකක් නැහැ. නිරේ නින්දක් නැහැ. සැනසිල්ලේ ඉඳ සැප විඳින්න කියලා පව කරලා අවසානයේ අවුරුදු කෝටි ගාණක් නිින්දක්වත් නැති නිරයකට වැටෙනවා. ඉන් බොහෝ කලකට පසුව මහත් වූ පර්වතයක් බඳු ගිනියම් වූ ජලය ඇති ලෝකුඹු නිරේ වැටේ. එතනින් වැටෙන්නේ ලෝකුඹු නිරේට ලෝදියවල ගොජ ගොජ ගල පැහෙන්න. මෝහයෙන් යුක්ත වූ දුස්සීලයෝ දිවාරය දෙකෙහිම පෙර තමන් විසින් කරන ලද අකුසල කර්ම අනුව දුක් විඳී. දැන් අපි මේ විස්තරය කියනකොට මේ වෙනකොටත් නිරේ පැහැෙනවා නිරිහත්තු. මේ වගේ පැරෙනවා පැහැෙනවා පර ස්ත්‍රීන් සේවනය කරපු පර පුරුෂයන් සේවනය කරපු. නමුත් අද සමාජයේ ටික ටික හුරු වීගෙන එනවා වල්කම් කරන ඒවාට කිසිම ගාණක් නැහැ. වල්කම් කරන ඒවාට කිසිම ගාණක් නැහැ. පාරවල් අයිනේ හැම තැනම රූම්ස් කියලා තියෙනවා. ගෙවල් වල තියෙන කාමර දැන් පාරවල් අයිනේ. ඊට පස්සේ ළමයිට පන්ති යනවා අරේ යනවා මේ යනවා කියනවා බලන්න කෙනෙක් නැහැ. ඉතින් මොකද්ද අමුතු දෙයක් එනවා. ඉතින් පුළු මේ බණ ටිකක්වත් අහලා පුළුවන් කෙනෙක් මේකෙන් ගෙලවිල යන්න ඉදිරියට අතිශයින් භයානක දෙයක් එන්නේ. අපි හැමදාම මේ ඇඟ රැක ගන්නම මේ රෝග ව්‍යසන එන නිසා ඒවට බය වෙලා ඉන්නවා. කෝ සතර අපායට බය. මේ කොරෝනා වෛරසයට තියෙන බය තරම්වත් බයක් මිනිසුන්ට සතර අපාය ගැන නැහෙනි. සතර අපාය ගැන නැහෙනි. කොහොමද සංසාරයෙන් නිදහස් වෙන්නේ? කොහොමද අවංකව නිවන් දකිත්වා කියන චේතනාව ඇති වෙන්නේ? කොහොමද මේ බය ගැන දන්නේ නැතුව අවංකවම සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන සිතුවිල්ල ඇති වෙන්නේ කොහොමද? ඒ නිසා මේවා නිතර අහන්න ඕන. ඊට පස්සේ තියෙනවා යම් බහරියාවක් සැමියා කෙරෙහි නිසි පරිදි වතාවත් නොකරයිද, ස්වාමියා ඉක්මවයිද, නැන්දා මාම්මා සැමියාගේ වැඩිමහල් සහෝදරිය බාල සහෝදරිය අය කෙරෙහි කළ යුතු වතාවත් නොකරයිද? ඔන්න ඉන්නවා නැන්දා මාමා ඒ ගෙදර අය. දැන් මේ විවාහ වෙච්ච කාන්තාව ස්වාමියාට වතාවත් කරන්නේ නැහැ. ස්වාමියා එයාට වතාවත් කරන්න ඕන. ඊට පස්සේ නැන්දා මාමට හරි සද්දේමියා කටසැර ගෑණිය. ඊට පස්සේ මේ ගෑනු කෙනා මැරුණාට පස්සේ යන නිරේ තමයි ඇගේ ජීවාග්‍රේ බැඳුන් සහිතව පිටතට අදිත්. එයාගේ ඇඟ තිනවා කියන විශාල නැවක් වගේ. ඒ නැවක් වගේ තියෙන ඇඟෙන් මේ දිවේ එළියට අදිනවා කියනවා අඩි 6ක්. ඒ දිවේ පණුව ගහලා කියනවා තියෙන්නේ. කලින් මිනිහට සැර දාපු නිසා නැන්දම්මට මාමට සැර දාපු කර්මයට දිව කුණු වෙලා. ඊට පස්සේ මේ දිව අඩි 6ක් එළියට හැදලා ඒකට කොක්කක් ගහලා යමපල්ලුව අදිනවා කියනවා. ඊට පස්සේ ඒ නිරිසතා පණුවන් සහිත බඹයක් පමණ දික්කු දිව දකි. තමන්ගේ දුක කියනු කැමැතිවද ඒ කළ නොහැකි වේ. පසුව තාපන නරකයට වැටේ. ඊට පස්සේ තාපන නරකයට වැටෙනවා. වෙන නිරිසත්තුණන් කෑ ගහනවා හරි කියනවා. නමුත් මේ නිරිසතා කෑ ගහන්නවත් විදිහක් නැතුව අප්‍රමාණ දුක් විඳිනවා කියන මොකද දිවේ එළියට ඇදලා නිසා. එළුවන් හෝරන් ගවයන් මුවන් ආදී සතුන් මරා දිවි රකන්නෝද සොරකම් කරන්නෝද නුගුණෙහි ගුණ කියන්නෝද කේලම් කියන්නෝද යන මොවුහු වේතරණේ නරකෙහි වැටේ. ඔහුහු කඩුවලින් ඊතලවලින් අඩයටි වලින් ඇනුම් ලබති. සත්තු මරණ අයට වංචනික ලෙස නඩු විසඳන්නේ බොරු නඩු කියන්නේ බොරු සාක්ෂි දෙන්නේ වංචනික ලෙස කිරීම මැනින් කරන්නෝ බොරු මොදල් වලින් රවටන්නෝ බොරුවට දක්සීරු කරන්නෝ කූටකම් කරන්නෝ වංචනිකයෝ බොරු කියා ජනයා රවටන්නෝ උදේ හවස යකුළු වලින් නැසනු ලැබෙති. මෙලෙස දුකට පත් වූ අන් සතුන්ගේ වමනය අනුභව කරති. ඔන්න නිරය. මෙන්න නිරයට වැටෙන කර්ම. කවුරෝද හිවල්ලෝද ගිජුලිහිනියෝද කපුටු බකමූනෝද මුව අයාගෙන ඇත්තේ පාපකාරී මිනිසාව ඔබම අදමින් පෙරලමින් කති. මස් කෑල්ලකට කොටනවා වගේ සතා සිව්පාවක් කොට කොට කන්නේ. යමෙක් හීලා මුවෙකු මගින් මුවෙකු නසයිද පක්ෂියකු මගින් පක්ෂියකු මරයිද අසත්පුරුෂු ඔවුහු ඔසුපත් නරකයේ දුක් විඳිති. ඉස්සර තියෙනවානේ සත්තු අල්ලන්නේ ඒ සත්තුන්ගේ මේකේ කීලා කළ ඇරන් ඒ සතාලවන් කෑගස්වල අනිත් සතුන් ළඟට ගෙනල්ලා දැල් දාලා අල්ලනවා. එතකොට ඒ වාගේ පාප කර්ම කරන අය මේ ඒ විදිහට අප්‍රමාණ දුක් අන්දරාවල් විඳිනවා කියලා කියනවා. එතකොට බලන්න නිරේ තියෙන දුක් අන්දරාව නිරේ පෙන්නා පෙන්නා ඒ සංඝේච තාපසින් වහන්සේ ඒ බ්‍රහ්මදත්ත රජුරවන්ට පින්නවා. බ්‍රහ්මදත්ත රජතුමාට නිරේ තත්වය මෙසේ පෙන්වා පෙන්වා ඊට පස්සේ දිව්‍ය ලෝකේ පෙන්වන්නට හැදුවා. සංඝේච තාපසින් වහන්සේ දිව්‍ය ලෝකේ පෙන්වන්න හදලා කිව්වා බලන්න පින් කරපු අය පංචශීලයේ දස කුසල් රකින්න අය ගිහිල්ලා උපදින තැන් දන් දෙන අය වැරදි හදාගත්ත අය අඩුපාඩු හදාගත්ත අය දහං අවවාද පිළිපැදපු අය සැප විඳින තැන් ගිහිල්ලා බලන්නේ කොහාන දිවි ලෝකයේ කියලා මවල පෙන්නවා. ඊට පස්සේ ඒවට ගොඩාක් රයතුම හිත පැහැදුනා. ඉතින් පස්සේ ඒ විදිහට දහං අනුශාසනා කළා. ඒ අප මහා බෝධිසත්වයන් වහන්සේ සංකීර්ණ තාපසින් වහන්සේ හිමාලයට වැඩියා. බොහෝ කාලයක් කුසල් කරලා කුසල් කරලා කුසල් කරලා ඒ රජුරු මැරුණා. නමුත් බ්‍රහ්මදත්ත රජුරෝ පියා මරපු පාප කර්මෙන් කල්පයක් නිරේට වැටුණා. ඉතින් පස්සේ කාලෙක ඉතින් ඒ පාප කර්ම ඉවර වෙච්ච තැන ආය සැප විපාක සැලසුණා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අතීතයේ මම අජාසත්තු ඒ විදිහට බේරගත්තා කිව්වා මේ සැනසිල්ලේ නින්දක්වත් යන්න සලස්වලා. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න ඕන මේ පාපේ විපාක ගැන. ඒකට ඒවට කල්පනා කළා සතර ආපායේ බය ගැන කල්පනා කරන්න ඕන. මොකද අපි අපේ ජීවිතේට සරණක් ආරක්ෂාවක් තියෙන්නේම තිසරණේ තුලිනුයි තමන් කරගත්ත පිනෙන් කුසලයෙන්ම තමයි. වෙන කිසිම දෙයකින් ආරක්ෂාවක් නැහැ අපිට. දැන් බලන්න අපි සමහර වෙලාවට සමහර අය කොරෝනා වෛරසින් ආරක්ෂා වෙන්න කියලා දඟලනවා වෙන එකකින් මැරෙනවා. වෙන දෙයකින් මැරෙන්නේ. ඒ දැන් සමහර දැන් බලන්න දැන් ඕන මේ ඒ කොරෝනා වෛරසය නිසා නිරෝධායනය කරන පිරිස ඕන දවස් 14ක් වෙනම ඉන්නවා. සමහර අය Facebook එකේ නිකන් විකාර අසත්‍ය චෝදනා කළා උන් දවස් 14ක් හිරේ දානවා. ඒතර බලන්න එක එකනාර මේ කර්ම විපාක දෙන හැටි. කිසි ඒ උන්ට කොරෝනා හැදිලත් නැහැ. ඊට පස්සේ ඒ විදිහට ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕනේ එක එක්කෙනාට කර්ම විපාක දෙන විදිය වෙනස්. අපිට ඉස්සරහ එනොත් පිටිපස්ස එනොත් හැම පැත්තෙම මරණේ තියෙන්නේ. මැරිච්ච ගමන් කර්මානුරූප උපතක් හැදෙනවා. අපි කරගත්ත කර්මය අපේ ජීවිතේ යම් පැත්තකට වැඩිපුර බරයිද ඒ පැත්තට අපි උපදිනවා. ගහක් වුණත් වැඩිපුර පැත්තකට නැමිලා බර වෙලා තිබ්බොත් ඒ ගහ කැපුවොත් වැටෙන්නේ ඒ පැත්තට. මොන ක්‍රමෙන් කැපුවත් ගහ බර පැත්තට වැටෙන්නේ. ඒ නිසා අපේ මරණේ ලෙඩකින් වුණත් මහපාරේ වුණත් ඊළඟට වයස ගිහිල්ලා මැරුණත් අකාලේ මැරුණත් අපේ උපත් සිද්ධ වෙන්නේ අපේ හිත බර පැත්තට. බලන්න ඔබ ගොඩාක් බර අකුසලයටද කුසලයටද, ඔබ ගොඩාක් බර පිනටද පවටද, ඔබ ගොඩාක් බර කාමයටද නෙක්ඛම්මයටද, ඔබ ගොඩාක් කැමති අකුසල් වලම යෙදී වාසය කරන්නද, ඔබ ගොඩාක් කැමති කුසල් උපද්දවන්නද? සමහර අයට රාග දේශ මොහ ආදී අකුසල් වැඩිපුර තියෙනවා. ඒ වුණාට යාලේ මේ රාගයෙන් පීඩා විඳින්දී රාගයෙන් නිදහස් වෙන්න ආසයි. ද්වේෂයෙන් පීඩා විඳින්දී ද්වේෂයෙන් නිදහස් වෙන්න ආසයි. මොහයෙන් පීඩා විඳින්දී මොහෙන් නිදහස් වෙන්න ආසයි. ඒ නිදහස් වෙන්න තියෙන කැමැත්ත තමයි යම් දවසක වුන් සංසාරයෙන් නිදහස් කරවන්නේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්ද, මේ ආකාශයේ හිටියත්, සාගරයේ හිටියත්, ගිරි ගුහාවක හිටියත්, කොහේ හිටියත් කර්මය නම් විපාක දෙනවා. ඒ කර්මය විපාක දෙනකොට අතිශයින් භයානකයි. බුදු කෙනෙක් ලෝකේට පහළ වෙලා, ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙලා මේ චතුරාර්ය සත්‍ය නම් වූ ධර්මයක් දේශනා කරන්නේ, සංසාරයෙන් නිදහස් වෙන්න කියලා ධර්මයේ දේශනා කරන්නේ මේ සංසාරයේ භයානක නිසා. මේ සංසාරයේ කෙනෙක් කර්ම විඳිනකොට තව කෙනෙක් කර්ම රැස් කරනවා. ඉතින් ඒ නිසා මේ භයානක තත්ත්වයේ තේරුම් අරගෙන අපි ගොඩාක් දුරට මේ කර්ම වලින් ගැලවෙන්නම බලන්න ඕන. එතකොට හොඳන මතක තියාගන්න අද අර කිව්ව රත්තරන් වටින ගාථාව. ඒ තමයි යම් කිසි කෙනෙක් මේ වැරදි පාරක යනවා. ඊට පස්සේ යාට කරුණාවන්ත කෙනෙක් කියනවා, "බොලේ උඹ යන පාර වැරදි, හරි පාරේ ඵලයන් කියලා පාර පෙන්නනවා." ඊට පස්සේ එයා ඒ පාර පිළිගෙන අර හරි පාර යනවා. එතකොට අර වැරදි පාරේ ගිහිල්ලා අනාගතයේ විඳින්න තිබ්බනම් යන්තාක් දුක්ඛ පීඩා. එයාට ඒක නෑ, පාර වෙනස් කරපු නිසා. ආන් ඒ වගේ තමයි කියනවා. යම් කිසි කෙනෙක් පව් කරනවා, අධර්මයේදී වාසය කරනවා, එයාට ධර්මානුශාසනාවක් අහන්න ලැබෙනවා. මේ වගේ ධර්මානුශාසනාවක් අහන්න ලැබුණාට පස්සේ එයා ඒ වචනේ කරනවා. එයා පිළිගන්නවා. එයා පාර වෙනස් කර ගන්නවා. එයා අපාය යන්නේ. ඒ නිසා අපාය යන්නේ පින්වතුනි පව් කරන කෙනා මිසක් පව් අත්හැරපු කෙනා නෙවෙයි. අපාය යන්නේ වැරදි පාරේ යන කෙනා මිසක් වැරදි හරි පාරට වැටුන කෙනා නෙවෙයි. වැරදි කරන කෙනා මිසක් අපාය යන්නේ වැරදි හදාගත්ත කෙනා නෙවෙයි. නිසා ඔබ පාර වෙනස් කරන්න, වැරදි හදාගන්න, අලුත් මාවතක් හදාගන්න, වැරදිලා අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා හරියට යන එක දවස වටිනවා. ඒ නිසා ඔබ වයසක වයවුරුද කෙනෙක් වුණත් දැන් වුණත් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න කාලේ හරි. ඔබට තියෙන ලොකු හැකියාවක් ඕන මේකෙදී. මේ පාර වෙනස් කරගන්න ලොකු හැකියාවක් ඕන. ඒ තමයි මේ ධර්මයේ තියෙන විශ්වාසයයි ඊළඟට පසුතැවිලි නොවෙන ගතියයි. පරණේව ඔක්කොම මතක කරලා දාන්න. ඒකයි මම බණපද කිව්වේ, යෝච වස්ස සතං ජීවේ. අවුරුදු 100ක් ජීවත් වෙනවා දුස්සීලං අසමාහිතං. දුස්සීලව මේ කිසිම සමාධියක් නැතුව පව් කර කර ඔහෙ ඉන්නවා. ඒකාහං ජීවිතං සෙය්‍යෝ. ඒ වුණාට එක දවසක් වටිනවා සිල්වත්ව හිත එකලහං කරගෙන ඉන්න දවස. අවුරුදු 100ට වඩා. ඒ නිසා ඔබ මෙතෙක් ගත කරපු ජීවිතයට වැඩිය අද ඉඳලා ඔබ පටන් ගන්න ධර්මික ජීවිතය ඔබගේ ජීවිතයට, ඔබගේ සසරට ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ ඉපදෙමින් මැරෙමින් සතර අපායේ වැටි වැටි මහගෙදර සතර අපාය කරගෙන යන මේ සංසාරේ නිදහස් වෙන්නේ නැත්තම් කොයිතරම් වාසනාවක්ද? ඕන්න අපිට ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහුණා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහුණා. ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහුණා. දැන් ඔබට අඩුපාඩු අතහැරලා මේ ධර්මයට සිත පහදවාගෙන ජීවිතේ වෙනස් කරගන්න කාලයයි. ඔබ ජීවිතේ වෙනස් කරගත්තොත් ඔබ සතර අපායට මේ භයානක සසරට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාට මේ බියකරු සසරින් අත් මිදෙන්න වාසනාව ලැබේවායි එකසිතින් සිත ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසේ දිවසින්දුතු බියකරු සසර දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ඩුබායි රාජ්‍යයේ DP World ආයතනයේ සේවය කරන පින්වත් ත්‍රියදුරු මහතුන් විසින්. ඉතින් මේ පින්වතුන් ධර්මයේ තියෙන කැමැත්ත මුල් කරගෙන මේ පින්කම ඉෂ්ට සිද්ධ කරගන්නේ. මේ රැස් කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වතුන් රැකගනිත්වා. විශේෂයෙන් මේ ලෝකෙට පැමිණ තිබෙන වසංගත ව්‍යසන තත්ත්ව දුරු වෙලා, ඒ වගේම අපේ මව් දෙරණ, ලක් දෙරණ සුරකේවා, ඒ වගේම මිනිසුන්ට අයහපතක් නොවේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු දෙවියෝ මේ ලක් දෙරණත් මේ හයිංසික මිනිසුත් ආරක්ෂා කරත්වා කියලා මේ සියලු පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකයේ සියලු දෙනාට විශේෂයෙන් රටදැය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ රණවිරුවෝ සැපේට පත් වේවා කියලා පින් පමුණුවනවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ වගේම සියලුම ස්වාමීන් වහන්සේලා තනගාරිකා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දූපතුනුත් මේ පින් බලෙන් ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයම ලබත්වා. ඒ වගේම DP World ආයතනයේ සේවය කරන පින්වත් ත්‍රියදුරු මහත්වරුන්ටත් ඩුබායි වල, ඒ වගේම ඒ ඥාපෞල් වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ඒ වගේම සද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලි සියලුම දරුවන්ට, ඒ මාධ්‍ය ධර්ම ප්‍රචාර කටයුතු සඳහා උපකාර කරන සියලුම සද්ධා මාසික දායකත්ව දරන සියලුම දෙනාට පින් සිදු වේවා. සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ සතර අපායන් නිදහසීමේ වාසනාව ලැබේවායි එකහිතින් සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.